සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පඤ්ඤාවන්තස්සයන් භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්සති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුම්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මා පුරුෂ විතරක අතින් සත්‍යන්නේ මේ සූත්‍ර පාඨයෙන් ඉදිරිපත් කරනවා. පඤ්ඤාවන්තස්සයන් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සේ. මානෙනි මේ ශ්‍රී සද්ධර්මය ප්‍රඥාවන්තයන්ටයි. ප්‍රඥාව නැත්නම්ට නොවේයි. මේක ඉතා වැදගත් මාතෘකාවක්. ඉන්නතුන් අහල ඇති අපේ සරුවඥන් වහන්සේ බුදු බාට පත් වෙලා අටවෙනි සතියේදී ධර්ම ගාම්භීරත්වයේ සම්මර්ෂණය කළ බව. අධිගතෝ කෝ ඥායන් ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරුණු බෝධෝ නිතුනෝ පණ්ඩිත වේදනියෝ අසක්කාවචරෝ. මා විසින් මේ ගාම්භීර ධර්මයක් ආබෝධ කරගන්නා ලදී. ගම්භීරෝ දුද්දසෝ ගැඹුරුයි දැකීමට දුෂ්කරයි. නිපුණු අතිශයින් සියෝ. එවාගේම අතක්කාවචරෝ තර්කයෙන් බැසගත නොහැකි ධර්මයක්. පණ්ඩිත වේදනීයෝ ඥානවන්තයන් විසින් පමණක් ආබෝධ කළ යුතු දෙයක්. ඉදම්පි කෝඨානං දුද්දසං යදිදං සබ්බ සංඛාර නිරෝධෝ සම්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. පටිච්ච සමුප්පාදයේ චතුරාරි සත්‍ය පමණක් නොවේයි. මේ නිර්වාණ ධාතු පවා බොහෝම ගැඹීරයි. ආලේ රාමා කෝපනායම් පජා. මේ ලෝක සත්‍යය තෘෂ්ණා ආලයෙන් ඇලීගෙන වාසය කරනවා. ආලේ රත ආලේ සම්මුදිත. මේ තෘෂ්ණාවේ ඇලීගෙන තෘෂ්ණාවෙන් මුසපත් වේගෙන සිටිනවා මේ ලෝක සත්‍යය. ආලේ රාමාය කෝ පනාය පජාය. ආලේ රතාය ආලේ සම්මුදිතාය. දුද්දසං ඉදංඛානං යදිදං ඉදාපච්චේත පටිච්ච සමුප්පාදෝ. මේ තෘෂ්ණා ආලයෙහි ඇලීගෙන තෘෂ්ණා ආලයෙහි බැසගෙන තෘෂ්ණා ආලෙහි මුසපත්තේගෙන සිටින මේ සත්ත ප්‍රජා විසින් ඉදප්පච්චේත පටිච්ච සමුප්පාදකේන මේ හේතුඵල ධර්මයේ ආબોධ කර ගැනීම බොහෝම දුෂ්කරයි. ඊටත් වඩා දුෂ්කරයි නිර්වාණ ධාතුව දැක ගැනීම කියන එකයි ගැඹීරත්වයෙන් මෙනෙහි කිරීමේදී වැටහුණි. මම යම් හේකින් ලොවට දහම් දේශනාවක් නම් මට වෙහෙසක් පමණයි. මේ කාබෝධ කර ගැනීම ඉතාම දුෂ්කරයි කියලා මන්දෝත්සාහී භාවයක් ඒ ආකාරයට හිතේ පහළ වුණා. ඒක ධර්මතාවක්. මොකද ලෝතුරා බුදු වෙලා මේ සතිය අටක් තිරෙන තුරු ලෝකයේ දෙස බැලුවේ නැහැ. ලෝකයේ දෙස බැලුවේ නැහැ. ධර්මයේ දෙසම බලාගෙනයි උන්වහන්සේ නිවන් සැප වින්දි. සතිය හතක්ම නිවන් සැපම වින්දා. අටවෙනි සතියේදී ධර්මයේ ගැඹීරත්වයේ සම්වර්ෂණය කළා. ඒ මොහොතේදී තථාගතයන් වහන්සේගේ සිත බලා සිටි අරිහන්ත බ්‍රහ්ම රාජයෙක් වෙන සාම්පති වහාම සැනිකින් ආවා. නන්ද නමස්කාර කොට කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ලෝව දෙස බලන්න මැනවි. මේ මගද රාජධානයේ පහළ වුණ සාතුරුවරු හය දිනි. ඒ ඇත්තන්ගේ ධර්මය කෙලෙස් සහිත ධර්මයක්, කිලුටු ධර්මයක්, මිත්‍යා ධර්මයක්, සසනින් එතර වෙන ධර්මයක් නොවේ. ස්වාමීනි ඔබ වහන්සේ විශාල පර්වතයක් මුදුනට නැංගා වගේ, විශාල උස ප්‍රාසාදයක නැංගා වගේ ප්‍රඥා ප්‍රාසාදයේ මුදුනට පත් වුණා. ස්වාමීනි ලොව දෙස නුවණින් බලවදාරණසේකවා ධර්මී ආબોධ කරගන්න ඉන්නවා. ස්වාමීනි ධර්මයේ නැසොත් ඒ ඇතෝ ආબોධෙන් පිරිනව. ස්වාමීනි අනුකම්පා කොට දාම් දෙසුන මැනවේ කියලා. උත්තේහි වීර විජිත සංගාම සත්ත්වාහ අනන විචර ලෝකේ දේසස්ස භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සන්ති. මේකයි අන්තිම ගාථාව ආරාධනාවේ. ස්වාමීනි නැගී සිටින මැනව විජිත සංගාම මාර සංග්‍රාමයෙන් ජයගත් උත්තමයන් වහන්සේ, සත්‍යවාහ ශාස්ත්‍රවාහකයන් වහන්සේ, අනන සියලු නයන් නිදහස් වූ තථාගතයන් වහන්සේ විචර ලෝකේ මේ ලොව නුවණින් හැසිරී බලවදාන්නසේකවා. දේසසු භගවා ධම්මං භාගතුන් වහන්සේ ධර්මයේ දේශනසේකවා. අඤ්ඤාතාරෝ භවිෂ්‍යන්ති. ස්වාමීනි ධර්මය ආબોධ කරගන්නවා සිටිනවා කියන එක ආරාධනා කළා. ඒලාමේදී සරුවඥන් වහන්සේ බුදු ඇස විහිදෙව්වා. ඒකට තත්පරයක් ගත වුණේ නැහැ. බුදු ඇස විහිදෙව්වා තුන් ලෝක ධාතුවට. බුදු ඇස විහිදීමේදී තථාගතයන් වහන්සේට පෙනී ගියා ලෝකේ සත්‍යෝ කොට්ටාස හතරක්. උද්ගති තක්ඤ්ඤ විපංචිතක්ඤ්ඤ නෙය්‍ය පදපරම කියලා. උද්ගති තක්ඤ්ඤ කියන්නේ දාම් පදයක් මාත්‍රුකා කළ කෙනීම මාර්ගඵල ලබන්න ඉන්නවා. උද්ගති තක්ඤ්ඤ. විපංචිතක්ඤ්ඤ කියන්නේ දාම් පදයක් මාත්‍රුකා කොට විස්තර කරද්දී මගඵල නිවන් ලබන්න ඉන්නවා. විපංචිතක්ඤ්ඤ. නෙය්‍ය ධර්ම ශ්‍රවණේ කරලා ශීලාදී ගුණ පුරමින් සමථ උපාසනා වඩමින් ජීවිත කාලය තුල කොතැනකදී හරි මාර්ගඵල නිවන් ලබන්න ඉන්නවා. එයා තුන් නෙය්‍ය පුජ්‍යලු. පදපරම කොතෙක් බණ ඇසුවත් කොතෙක් ශීලාදී ගුණ පිරුවත් ඒ ජීවිතයේ අධිගම නොලබන්නොත් ඉන්නවා. පදපරම. නිදසුනක් වශයෙන් පෙනී ගියා නෙළුම් විලක මානෙල් විලක. සමහර නෙළුම් මානෙල් කැකුල් තියෙනවා වතුරෙන් උඩට මතුවලා මෝරලා උදේ ඉර පායනකොටම පිපෙනවා. ඒ වගේ තමයි උද්ගති තක්ඤ්ඤ. සමහර නෙළුම් මානෙල් කැකුල් තියෙනවා දී මත්තමේ. මේවා දාස් දෙකක් තුනක් ඉර රස හැටියෙමින් මෝරලා පිපෙනවා. ඒ වගේ තමයි විපංචිකක්ඤ්ඤ. තවත් සමහර නෙළුම් මානෙල් කැකුල් තියෙනවා වතුර යට නැදෙමින්. ඒවා දින ගණනකින් සති ගණනකින් හරි උඩට මතුවලා සූර්ය තාපයෙන් මෝරලා යම් දාසක පිපෙනවා. ඒ වගේ තමයි නෙය්‍ය. තව සමහර නෙළුම් මාල් කැකුළු තියෙනවා ජී යතම හැදිලා දී යතම සතුන්ගෙන් විනාශ වෙනවා. එහෙම නැත්නම් ස්වභාවික වශයෙන් මේක විනාශයට යනවා. ඒ මල නැත ඒ ජීවිතේ නැත්නම් ඒ පඳුරේ ආය හැදෙන්නේ නැහැ. ඒ පදපරම මේ කොට්ටාස හතර සියල්ල තථාගතයන් වහන්සේගේ බුදු ඇසින් දැක ප්‍රතිඥාවක් දුන්නා. අපාදුතා තේසං අමතස්ස ద్వාරා යේසුතවන්තු පමුංචන්තු සද්ධං දිහිංස සංඤි පගුණං නභාසින් ධම්මං පනීතං මනුජේසු බ්‍රහ්මේ. ලක්ම රාජේනි, මට වෙහෙසක් වෙයි කියලයි ධර්මයේ නොදෙසන්නේ හිතුවේ. නමුත් මම දැන් ලෝක සත්‍ය වෙත අමෘත ద్వාර සියල්ල විවෘත කළා. ප්‍රඥාව නැමෙත දේශවන් යැත්තු සද්ධා මුදා හරිත්වා විවෘත කෙරෙත්වා, ධර්මයේ ශ්‍රවණී කෙරෙත්වා, ධර්මයේ දේශනා කරන්නෙමි කියලා සාම්ප්‍රති බ්‍රහ්ම රාජයාට දේශනා කළා. ඒ දේශනේ අනුව තමයි දම්සක් තෑතුන් දේශනාවේ පටන් පරිනිර්වාණ මංචකේ දක්වා ප්‍රමාණ කළ නැති තරම් ධර්ම දේශනා පවත්වලා සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර පමුණුවා වදාළි. ඒ මේ සරුවඥන් වහන්සේගේ දේශනේ තුල මේ මාතෘකාව හැඳින්වෙනවා මහා පුරුෂ විතරකාට අතරේ පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්සේ. ප්‍රඥාවන්තයාටයි මේ ධර්මය ආબોධ වෙන්නේ. ප්‍රඥා නොයදු වයත මේක ආબોධ වන්නේ නැහැ. ස්වාක්ඛාතාදී දහම් ගුණේ පාඨයේ අන්තිම ගුණපදයෙන් කියවෙනවා මේක තවත්. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. විඤ්ඤූහි ඥානවන්තයන් විසින් පච්චත්තං ප්‍රත්‍යාත්ම වේවත් තම තමාගේ సంతානෙ තුල තම තමාගේ නැනපමණින් වේදිතබ්බෝ ආબોධ කටයුතුයි. නුවණ දිනු කළා වූ නැනවතුන් විසින් තම තමාගේ නැනපමණින් මේ ධර්මය ආબોධ කළ යුතුයි. ඒකයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන්නේ. එන්න මේ ප්‍රඥාව වේවත් නුවණ අපේ సంతානිය තුල කොහොමද පහළ කරගන්නේ? නූපන්න ප්‍රඥාව උපදවා ගන්නේ කොහොමද? උපන්න ප්‍රඥාව වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එක අනුවයි දැන් මේ මාතෘකා විවරණය වෙන්නේ. පින්නතුනි, ශාත්‍රී නදියම් කාලයෙහි ආත්තස ජේතවනාරාමේ බබළුවාගෙන දෙවි දේවතා වෙනවා බණ අහන්නේ. එක් දිනක එවැනි පැමිණි දේවතා පිරිසක් අතුරේ එක්තරා දිය පුත්‍රයෙ ප්‍රශ්න ගාථාවක් ඇසුවා. අන්තෝ ජතා බහිජතා ජතාය ජටිතා ප්‍රජා තං තං ගෝතම පුච්ඡාමි හෝ ඉමං විජිතයේ ජතං කියල. ස්වාමීනි, ගෞතමයන් වහන්සේ, මේ ලෝක සත්‍යයාගේ අභ්‍යන්තරෙත් තෘෂ්ණා ජතා මෙහෙවත් තෘෂ්ණා අවුලක් පවතිනවා. ලෝක සත්‍යයාගේ බාහිර පරිසරෙහි මේ තෘෂ්ණා ජතාව තෘෂ්ණා අවුල පවතිනවා. ස්වාමීනි, මේ ලෝක සත්‍යයා මේ තෘෂ්ණා ජතාවෙන් තෘෂ්ණා අවුලින් ජටලිලා වැටිල වැලිලා පැටලිලා ඉන්නවා. ස්වාමීනි, මා ප්‍රශ්න කරන්නේ මේ කියන තෘෂ්ණා ජතාව තෘෂ්ණා අවුල ලිහන්නේ කවුද? කොහොමද ලිහන්නේ කියන එකයි. ඒකට සරුවඥන් වහන්සේ දුන්න පිළිතුර සීලේ ප්‍රතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආසාපි නිපකෝ භික්ඛුසෝ ඉමං විජිතයේ ජතං. උපතින්ම නැනවත් මිනිස්සේ සිව් පිරිසුදු සීලේක පිහිටා සිටගෙන වීරියත් ස්මෘතියත් ප්‍රඥාවත් පෙරතු කොටගෙන සමත භාවනා විපස්සනා භාවනා වැඩි යුතුයි. එසේ වඩන්නේ නම් ඒ යෝගාවචරයා 108,000 තෘෂ්ණා ජතාව සිඳින්නේ යේ කියන එකයි මේ ගාථාවෙන් දේශනා කෙළේ. මෙන්න මේ දේශනාව තුළින් අපට පැහැදිලි කරගන්න පුළුවන් අපේ సంతානයේ නූපන්න ප්‍රඥාව උපදවන්නේ කොහොමද, උපන්න ප්‍රඥාව වඩන්නේ කොහොමද කියන එක තේරුම් කරගන්න පුළුවන්. මෙතන සඳහන් වෙනවා සීලේ ප්‍රතිත්තාය නරෝ සපඤ්ඤෝ කියන වචනය. සපඤ්ඤෝ කියන්නේ උපතින්ම නැනවත් මිනිසයාට නමක්. මිනිසයාගේ උත්පත්ති ක්‍රම තියෙනවා තුනක්. තේහෙතක උත්පත්තිය, දිහෙතක උත්පත්තිය, අහෙතක උත්පත්තිය කියලා. අහෙතක උත්පත්තියේ පළමින් තෝරා ගනිමු අහේතුක උත්පත්තිය කියන්නේ අන්ධ, ගොළු, බිහිරි, උම්මත්තක, මන්දබුද්ධික වැනි උපතින්ම අභව්‍ය පුද්ගලයෝ. එයත් අන්න විදක්වත් නුවණ පහළ කරගන්න බෑ. ඒ ඇත්තෝ අවාසනාවන්තයි. හේතුව ඒ ඇත්තෝ මේ මනුෂ්‍ය ලෝක උපන්නට මනුෂ්‍ය ලෝක උපදින්නේ හේතුව කුසලයේ සිද්ධ කරගෙන තියෙන්නේ ද්වේතුක ඕමක කුසලයක් ඇටියට. ද්වේතුක ඕමක කුසලයෙන් තමයි අහේතු උත්පත්ති ලැබුණේ. අහේතුක කුසල් කියලා කුසල්පත් නැහැ. ද්වේතුක ඕමක කුසලයක්. ද්වේතුක ඕමක කුසලයේ කියන්නේ දනක් දෙතා සීලයක් රකිතා භාවනාවක් කරතත් කවරෝ පින්කමක් කරතත් එතෙන්දී ඒ ඇත්තන් හිතේ නුවණ පහළ වුණේ නැහැ. අන්නිරිහිත වෙලා වටපිට බල බල නොසලකින්ලින් ඒ කටයුතු නියදුනා. එපමණක් නෙමෙයි. ඒ කුසලයේ කරන්න මුලිනුයි අගිනුයි දෙකේදීම ඕගේ සිතේ ලෝභ සිත්, දෝෂ සිත්, මෝහ සිත් පහළ වුණා. එතකොට මේ කුසල් සිතේ දුබල කුසල් සිතක් වුණා. ඒකට කියනවා දිහේතුක ඕමක කියලා. යම් එකෙන් මනලෝ උපදිනවා නම් ඒ කුසලෙන් ඒකට කියනවා අහේතුක ප්‍රතිසන්ධියා ඇති උත්පත්තිය කියලා. ඒ ඇත්තන්ගේ ජීවිතයෙන් උසස් ගුණයක් පුරා ගන්න නුවණ මාදි. නුවණක් පහළ වෙන්නේ නැහැ. අනිත් ඇත්තෝ තමයි දිහේතුක. දිහේතුක ජීවේ සමාර විතේ දාන සීල භාවනාදී කුසල් කිරීමේදී නුවණ පහළ වෙනවා. ඒ කුසල ක්‍රියාවේදී නුවණ පහළ වෙන්න පුළුවන්. පහළ වුණා සමාතයේක මුලින් අගින් හිත අපිරිසුදු වෙන්න පුළුවන්. මුලින් අගින් අපිරිසුදු වුණා නම් මැද සිට ඥාන සංප්‍රයුක්ත කුසලයක් වුණත් ඒක ද්විහේතුක කුසලිය හා සමාන වෙනවා. ඒකට කියනවා ත්‍රිහේතුක ඕමක කුසලිය කියලා. ඒකෙනොත් උපදින කෙනෙක් උපදින්නේ ද්විහේතුකයි. තව සමහර කෙනෙක් කියනවා කොහොමවත් නුවණ පහළ කරගන්න බෑ. හැබැයි පින්කම කරන මුල, මැද, අග කියන තුන් ස්ථානෙම කිලුතුණේ නැහැ. කිලුතුණේ නැතත් නුවණ පහළවන්නේ නැති නිසා ද්විහේතුක උත්කෘෂ්ටයි කියනවා. එතකොට ත්‍රිහේතුක ඕමක ද්විහේතුක උත්කෘෂ්ට දෙන්න ඒ කුසල් දෙකෙන් යමෙක් උපන්නා නම් ඒ දෙකෙන් එකකින් ඒ තැනැත්තාට කියන ද්විහේතුක ප්‍රතිසන්ධිතිය ද්විහේතුක උත්පත්තිකය කියලා. ඒ ඇත්තටත් ගැඹුරු ධර්මයක් ආબોධ කරගන්න බෑ. සාමාන්‍යයෙන් බාහිර විද්‍යාවන් ඉගෙන ගන්න පුළුවන්. එවාගෙම ශාරීරික අඩුපාඩුකම් නැතුව ජීවත් වෙන්න පුළුවන්. එවාගෙම සැප සම්පත් ඇතුව ඉන්නත් පුළුවන්. නමුත් ජඹුරු ධර්මයක් ආબોධ කරගන්න යාට බෑ. ඒ අතරින් දිහේතු උත්පත්තිය. එසේ නැතුව දාන සීල භාවනාදී කුසලයක් කරන වෙලාවේ මුලිනොත් මැදිනොත් අගිනොත් කියන අවස්ථා තුනේම ඥාන සම්ප්‍රයුක්ත වුණා. මුලින් අගින් කිසිසේත් ලෝභ ආදී උපක්‍රියසයෙන් කිලුතුනේ නැහැ. එසේනම් මේ මැද සිට ත්‍රිහේතුක උත්කෘෂ්ට සිතක් ඉනේතුක උත්කෘෂ්ඨ සිතකින් මනුලව පහළ වුණා නම් අන්නේ ඇත්තගේ ප්‍රතිසන්දිය දෙකින ත්‍රිහේතුක ප්‍රතිසන්දිය කියලා. ත්‍රිහේතුක ප්‍රතිසන්දිය වගේම ඒකට කියන ජාති ප්‍රඥාව කියලා. ජාති ප්‍රඥාව උපතින්ම ලැබුණු නුවණ. ඒ විපාක හිතේ ප්‍රතිසන්දි විපාක හිතේ භවංග විපාක හිතේ තියෙනවා අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූල තුනම. ඒ නිසා ඔහුගේ සිත බොහොම බලගතුයි. ඔගේ ප්‍රතිසන්දියේ එවාගෙම ප්‍රවෘත්ති කාලයේ මේ භවංගයේ තෙල බොහොම බලගතුයි. ඒ බලගතුකම නිසා ඕට ගැඹුරු ධර්මයන් ආબોධ කරගන්න ස්වභාවයෙන් පුළුවනි. අන්නේ තැනක් ආදි කියන සපඤ්ඤෝ නරෝ කියලා. සපඤ්ඤෝ නරෝ ඥානවත් මිනිසයා. දැන් අපේ මේ සිල්පිරිස ගැන අපි හිතන්නට ඕනේ. මේ සිල්පිරිතේ මේ වගේ උසස් සීලයක් සමාදන්ව රකින්න හිත නැමුනේ ඇයි? යමරු ධර්මයන් ගැන සොයන්නේ හිත නැමුනේ ඇයි? භාවනා කරන්නේ හිත නැමුනේ ඇයි? තමන්ගේ හිත ස්වභාවයෙන්ම ප්‍රතිසන්දිතිත භවංග චිත නනවත් සිතක් නිසායි. ඒක අපේ ආත්ම විශ්වාසයෙන් පිළිගන්නට ඕනේ. එසේ නැත්නම් අද වාගේ උපෝසක දවසක දිනක් දාමක් කරගන්න හිතන්නේ නැතුව නිකරුණේ කාලෙදි වෙන කොතෙක් ධනතාව ඉන්නවද? එයත්න්නේ පින මඳ නිසායි, නුවණ මඳ නිසායි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනේ නොලබන්නේ. හැබැයි ඔය අතර ඉන්නෝ ඇතින් ඥාන සම්ප්‍රයුක්ත උත්පත්ති ඇති ඇත්තෝ ඉන්නවා පිනක් දාමන් නොකර. ඒකකින් සංසාර දෝෂේ ක්ලේශයන් දුස්සන්නේ බව. ඒ ගැන අපි අනුකම්පා කරන්න ඕන. අපේ සසර වසන තුරු හේකොතු උත්පත්තියක් ලැබෙන්නත් ලැබුණු ත්‍රිහේතුක ප්‍රඥාවෙන් ධ්‍යාන විපස්සනා මාර්ගඵල දක්වා දියුණු වෙන්නත් වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා පිහිටුවාගෙන තියෙන්නට ඕනේ. ඊළඟට ප්‍රසලකා බලමු මේ සපඤ්ඤෝ නරෝ නනවත් මිනිසෙක කොහොමද ප්‍රඥා වඩන්නේ? පළමුවෙන් සීලේ ප්‍රතිත්ථායේ සීලේක පිහිටන්න ඕනේ. සීලේක පිහිටන්න ඕනේ. සීලය නම් ගෘහස්ත සීලය, ප්‍රෝජිත සීලය, සත්‍යමගාරික සීලය, අනගාරික සීල ආදී වශයෙන් ප්‍රභේද තියෙනවා. දැන් මේ සමාදන්ව සිටින්නේ ගෘහස්ත සීලයක්, අදි සීලයක්. දස සීලය, අෂ්ටාංග උපෝසක සීලය. මේ සීලය රැකෙන්න ඕනේ අංගාතකින්. අකණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකල්මාස, බුජිස්ස, විඤ්ඤුප්පසත්, අපරාමර්ථ සමාධි සංවත්නිය කියන අට ආකාරයෙන් මේක පිළිෙන්නට ඕනේ. මුලින් අගින් නොකඩා රැකීම අකණ්ඩ සීලයයි. මනින් සීලයක් බිඳ නොගැනීම අච්චිද්‍ර සීලයයි. තේනිය රසිකපද බිඳ නොගැනීම අසබල සීලයයි. තනින් තනී සිකපද කඩා නොගැනීම අකල්මාස සීලයයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදියක් බලාපොරොත්තු නොවි නිස්සාරණ ප්‍රාර්ථනාවෙන් සමාදන්ව රැකීම බුද්ධිස්ස සීලයයි. එසේ රත්නා සීලය බුද්ධ අදුතුමන්ගේ ගෞරවයට පාත්වන බැවින් ඒක විඤ්ඤුප්පසත්ත්ව සීලයයි. එවැගේම දිව්‍ය මානුෂාදී භව සම්පත් නොපතා රක්නා සීලයේ අපරාමර්ථ සීලයයි. එසේ රත්නා සීලයෙන් සිවුරියවෙහි හිත සමාධි වෙන බැවින් ඒක සමාධි සංවත්තිනික සීලයයි. ඔය සීලය උදේට ආරක්ෂා කරනකොට ඒකට තවත් උපකාර පිණිස ඉන්ද්‍රිය සංවරය පවත්වා ගන්නවා. ජීවත් වීම ධර්මයෙන් පවත්වා ගන්නවා. තමන් පරිහරණය කරන සිව්පසයේ විපස්සනා නුවණින් පරිහරණය කරනවා. ප්‍රත්‍යක්ෂා නුවණින්. එසේනම් සීලය පිරිසුදුයි. පිරිසුදු සීලයක් අවශ්‍යයි සිත දියුණු කරන්න ප්‍රඥා වඩන්න. ඊළඟට සමාධි ප්‍රඥා දෙකම අත්‍යල් බැඳගෙන වඩන්නට ඕනේ. චිත්තම් පඤ්ඤං ච භාවය. මේ දෙකට මුලින් ඕනේ කරන ධර්මතා තුනක්. ඒක තමයි ආසාපි නිපකෝ කියන පද දෙකින් කියවුනේ. ආසාපි කියන්නේ කුසල වීරිය. කුසල වීරිය. නිපකෝ කියන්නේ සතියයි ඥානයයි දෙක. එතකොට ප්‍රඥාව ඇතන ප්‍රධානයි. ප්‍රඥාව ඇතන සතිය අනිවාර්යෙන් යෙදෙනවා. සතිය අනිවාර්යයෙන් යෙදෙන ප්‍රඥාව ඇති තැන. එසා සතියයි ඥානයයි දෙකයි වීරියයි කියන තුන අවදි කර ගන්නවා. ඒ අවදි කරගෙන සමත භාවනා තුලින් උපචාර සමාධි, අර්පණ සමාධි දක්වා සමාධිය වඩනවා. ඊළඟට විපස්සනාවට හැරෙනවා. විපස්සනාවේ තමයි ප්‍රඥාව දියුණු ලෙස වැඩෙන්නේ. ඒකයි පඤ්ඤං කියලා මෙතන දේශනා කෙලි. දැන් එතකොට මේ විපස්සනාවලවත් සත්‍ය අවබෝධ කරගන්න නුවණ වඩන්නේ කෙසේද කියන එකයි මීළඟට අපේ ඉවරණය. අත්තිබික්කමේ කුසලා කුසලා ධම්මා සාවජ්ජාන වජ්ජා ධම්මා කන්න සුක්ක සප්පතිගා භාගා ධම්මා තත් යෝනිසු මනසිකාර බහුලීකාරු අයමාහාරු අනුපන්නස්සවා ධම්මිතේ සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නස්සවා ධම්මිතේ සම්බොජ්ජංගස්ස භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්ය සංවත්ත්‍යති. මේ දැක්කුනේ නුවණ වඩන වැදගත් මාර්ගයක්. අත්ති බික්කමේ කුසලා කුසලා ධම්මා. කුසල් ධර්ම අකුසල් ධර්ම කියලා ධර්මතා තියෙනවා. සාවජ්ජ අනවජ්ජ ධම්මා. ඒ වගේම වැරදි සහිත නිවැරදි සහිත ධර්ම තියෙනවා. ඒ වගේම කන්න සුක්ඛ සප්පටි භාගා ධම්මා. කන්න කියන්නේ කළු පාට, සුක්ඛ කියන්නේ සුදු පාට. එහෙනම් කළු පාට ධර්ම කියන්නේ අකුසල්. සුක්ඛ ධර්ම කියන්නේ සුදු පාට ධර්ම කියන්නේ කුසල්. මේවා කියනවා. සප්පටි භාගා ධම්මා එකකට එකක් විරුද්ධ ධර්ම තියෙනවා. කුසලේත අකුසලේ විරුද්ධයි, අකුසලේත කුසලේ විරුද්ධයි. තත්ත මේ ධර්මතාවන් ගැන යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ නුවණින් මෙනෙහි කිරීම බහුල කරනවා නම් නුවණින් මෙනෙහි කිරීම බහුල කරනවා නම් අයමහාරෝ මේක ආහාරයක්. කුමකටද? අනුපන්නස වාස ධම්මේචේ සම්බුද්ධංගස් උප්පාදාය. හිතේ නූපන්නා වූ ධර්මේචේ නමින් හැඳින්න ප්‍රඥාව උපදවන්නට, උපන්නා වූ ධර්මේචේවත් ප්‍රඥා වඩන්නට, බහුල වශයෙන් වඩන්නට, භාවනාවෙන් නිමවීම දක්වා වඩන්නට ආහාරයක් වෙනවා. එතකොට මෙතන කියවන්නේ යෝනිසෝ මනසිකාර්යය වඩන්න. යෝනිසෝ මනසිකාර්යයේ කුමක් අරමුණු කරගෙනද වඩන්නේ? කුසල කුසල සාවාජ්‍යන වාග්ය හේත්සේ විතාවිය අසේ විතාවිය ආදි වශයෙන් කියන මේ ධර්මයන් ගැනයි. මේ වාගෙන නැවත යෝනිසෝ මනසිකාර්යය මෙනෙහි කරනවා නම් අන්නේ තෙන්දී නුවණ පහළ වෙනවා, පහළෝ නුවණ වැඩෙනවා. ඒගන මේ බොජ්ජංග දේශනාවේ තවත් විවරණයක් තියෙනවා වැඩගත්. අපිට සත්‍ය ධම්මා ධම්මිතේ සම්බොජ්ජංගස්ස උපාදාය සංවත්තන්ති. ධර්මතා හතක් තියෙනවා මේ ධර්මිතේවත් ප්‍රඥා වැඩෙන්න හේතු වෙන. ඒ මොනවා ධර්මතා හත? පරිකුච්ඡකතා, වත් විසදේ කිරියතා, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා, දුප්පඤ්ඤේ පුද්ගල පරිවර්ජනතා, පඤ්ඤවන්ත පුද්ගල සේවනතා, ගම්භීර ඥානචර්යා පච්චේකනතා, සදදිමුත්තතා. මෙන්න මේ ධර්ම අටයි. නැවතවරක් පරිපුච්ඡකතා. පරිපුච්ඡකතා කියන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීම, ප්‍රශ්න කොට අර්ථ හදාරා ගැනීම, වත් විසදේ කිරියතා, අභ්‍යන්තර බාහිර පිරිසුදු බව ඇති කර ගැනීම, ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා, සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ධර්මතා පහ, ඉන්ද්‍රිය ධර්මතා පහ සමසමව තබා ගැනීම, දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා, නුවණ නැති පුද්ගලයන්ගේ ඇසුරෙන් වැළකීම, පඤ්ඤවන්ත පුද්ගල සේවනතා, නැනවත් අය ආශ්‍රය කිරීම, ගම්භීර ඥානචර්යා පච්චවේකනතා, ගැඹුරු ධර්ම දේශනාවන් මෙනෙහි කිරීම, සදදිමුත්තතා, නුවණ වඩන අදිස්ථානයෙන් දවස ගත කිරීම. දැන් මේ ධර්මතා හත යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන්නට ඕනේ. පරිපුච්ඡකතා කියන්නේ ධර්ම විනය පිළිබඳව ධර්ම ශ්‍රවණය, ධර්මයේ සාකච්ඡා කිරීම, ධර්මයේ කටපාඩම් කිරීම, ධර්මයේ අර්ථ මෙනෙහි කිරීම, ඒවා දරාගෙන සිටීම, ඒවා අන්යට දේශනා කිරීම, ධර්ම සාකච්ඡා කිරීම ආදී තුලින් හිතේ දියුණු කරගන්නා වූ බහසෘත භාවයේට කියනවා පරිපුච්ඡකතා කියලා. කෙටියෙන් මෙතන කියන්නේ අර්ථ අස්වා ගැනීම කියන එකයි. ධර්මීය අර්ථය හදාරා ගැනීම කියන එකයි. ඒ මේ ක්‍රම වලින් අදාරන්නට වේදවා. දරෝපවාසෝ උද්දේශෝ උද්දිත්ත පරිපුච්ඡන කාලේන ධම්මසවන පංච ධම්මෝපනිස්සාය මෝහ ධාතු පහියති කියලා තව අතකතා ගාථාවක් තියෙනවා. දරෝපවාසෝ ගුරුවරේ කැසුරු කිරීම, ගරු කටයුත්තේ කැසුරු කිරීම. එවැගේම ධම්මසවනම් බණ ඇසීම, උද්දේශෝ කටපාඩම් කිරීම, උද්දිත පරිපූර්ණ කටපාඩම් කර ධර්මෙහි අර්ථය අසා ගැනීම. එවැගේම කාලෙන ධම්මසවනම් සුදුසු වේලාවේ බණ ඇසීම, ථානාථාන විචයන්, ඒ කාරණා පිළිබඳව හේතු කාරණු විමසා දැන ගැනීම කියන්නේ මෙන්න මේ කාරණා පහ නිසා මෝහය දුර වෙනවා, ප්‍රඥා වැඩෙනවා. එතකොට ඒ කියුීමේ පළවෙනි කාරණේ සඳහායි පරිපුච්ඡකතා. ධර්මයේ අහන්නේ නම් ගරු කටයුත්තේ ඇසුරු කරන්නට ඕනේ. ගරු කටයුත්තේ කියන්නේ ධර්ම දර, විනය දර, ප්‍රතිපත්ති දර උතුමේ ඇසුරු කරන්නට ඕනේ. ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව නිවැරදිව ආභෝධයක් ඇති උතුමේ ඇසුරු කරන්නට ඕනේ. එවාගෙම උද්දේශෝ ධර්මයේ කටපාඩම් කරන්නට ඕනේ. සූත්‍ර විනය අභිධර්ම කටපාඩම් කරන්නට ඕනේ. උද්දිත පරිපොච්චන කටපාඩම් කරන මේ ධර්මයේ අර්ථය අහගන්නට ඕනේ. කාලෙන ධම්මසවන නැවත නැවත ධර්ම ශ්‍රවණය කරන්නත් ඕනේ. තානාථාන විනිච්ඡයන් මේ දේ මෙහෙම වෙන්න ඕනේ, මේ දේ මෙහෙම වෙන්න ඕනේ කියලා ධර්මයට අනුව විනිශ්චය තේරුම් අරගෙන තියෙන්නට ඕනේ. මෙන්න මේක බොහොම වැදගත් කාරණයක් අපට. ඒ කියන්නේ නුවණ පහලකට ගන්නට නම් ධර්මයේ පිළිබඳව නිසකව ආභෝධයක් ඇති කරගන්නටම ඕනේ. මේ ධර්මයේ කියන වචනේ කොටස් ආසිකට බෙදෙනවා. මෙතන හඳුන්වන්නේ පරියාප්ත ධර්මයේ ගැනයි. පරියාපති ධර්මයේ නම් පුහුණු කළ යුතු ධර්මයයි. පරියාපති කියන වචනේ තේරුම පුහුණු කළ යුතු ධර්මයයි. ඒවා රස වශයෙන් එකයි. එකම විමුක්ති රසයයි ධර්මයේ තියෙන. ධර්මයේ වශයෙන් දෙකයි. පිටක වශයෙන් තුනට බෙදෙනවා විනය සූත්‍ර අභිධර්ම කියලා. සංගය වශයෙන් පහකට බෙදෙනවා දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. අංග වශයෙන් නමයකට බෙදෙනවා සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, නිත් ආදි වශයෙන්. ස්කන්ධ වශයෙන් මේක 84,000කට බෙදෙනවා. ඒ මේ ධර්මයේ විශේෂයෙන් විවරණය කරලා තියෙන පිටකත්‍රයේ හැටියට පිටකත්‍රයේ තුන් පිටකය. මේ පිටකත්‍රයේ විනය සූත්‍ර අභිධර්මී කියලා හඳින් වෙනවා. විනය පිටකයේ තියෙන ග්‍රන්ථ පහක්. සූත්‍රාන්ත පිටකයේ තියෙන ග්‍රන්ථ 19ක්. අභිධර්ම පිටකයේ තියෙන ග්‍රන්ථ 7ක්. මේවා සරුවඥන් වහන්සේගේ ත්‍රිමුඛයෙන් දේශනා වූද සහතන් වහන්සේලා විසින් දේශනා කළ ඇතැම් දේශනා තථාගතයන් වහන්සේ අනුමත කළ දවින්ද බුද්ධ දේශනා හැටියට හැඳින්වෙනවා. ඊළඟට ඒ ධර්මයේ විවරණය කරන පිණිස තථාගතයන් වහන්සේම දේශනා කළ තින ඔක්කාන්තිකා ධම්ම දේශනා කියලා කොටසක්. ඔක්කාන්තිකා ධම්ම දේශනා කියන්නේ අට කතාවක්. සෑම උදෑසනක පිණ්ඩපාත වැඩලා දන් වළඳලා ධර්ම දේශනාවක් කරනවා බණවර 60ක් තරම්. බණවර 60ක් කියන්නේ අපේ දීගණිකා තරම්. එතකොට ඒවා ඔක්කාන්තිකා ධම්ම දේශනා හැටියට ගණිනවා. එකක් විස්තර කරනවා නම් බණවර 80ක් තරම් උදේ දේශනාව යනවා. ඒක හරියට මජ්ක්‍ධිම නිකාය තරම් වෙනවා. හවස බණවන්න රැස් වෙන්නේ පිණිසට තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය බණවර 100ක් තරම් වෙනවා. හරියට අංගුත්තර නිකාය තරම් සංයුත් නිකාය තරම්. ඒක විස්තර කළොත් බණවර 120ක් තරම් වෙනවා. ඒක කියනවා අංගුත්තර නිකාය තරම් කියලා. එතකොට මේසා විස්තර දේශනාවන් ගැනෙන්නේ අට කතා හැටියටයි අද. ඒ කාලයකට කියන ඔක්කාන්තිකා ධම්ම දේශනා. මේ ඔක්කාන්තිකා ධම්ම දේශනාවත් වත් අට කතාවත් සංගායනා තුනේදීම සංගායනාවට ඉදිරිපත් වූ ධර්ම දේශනාවක්. නීදු මහ රහතන් වහන්සේටින් ලග්ගයට පමුණුවලා දේශනා පාළියේ පාළි භාෂාවෙන් අට කතාව සිංහල භාෂාවෙන් සිංහල දාඨේ භික්ෂුන් වහන්සේලාට උගන්වනවා. ඒ අතරතේ බුද්ධාර්ථ 900 දී පමණ බුද්ධගයාවේ රේවත මහ ස්වාමීන් වහන්සේගේ නියමින් බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ සහිත අර්ථ කථාචාර්යයන් වහන්සේලා හත් නමක් ලංකාවට වැඩම කරවලා මහා විහාරයේ ඇසුරු කරමින් සිංහල භාෂාවත් ඉගෙනගෙන එවාගෙම සංඝ රත්නයේ සතුටු කරවාගෙන විසුදු මාර්ගයක් දේලා තමන්ගේ දක්ෂතා ඔප්පු කළා හෙළාතුවා පාලි භාෂාවට පරිවර්තනය කළා. මේකේ රහතන් වහන්සේලාගේවත් එහෙම නැත්නම් බුද්ධඝෝසාචාර්යයන් වහන්සේගේවත් නිර්මාණයක් නොවේ. මේක සරුවඥන් වහන්සේගේම දේශනාව සිංහල භාෂින් අවුරුදු 674ක් තරම් කලක් භාවිතා වූ නමුත් ඊට පසුව ඒකම පාලි භාෂා නැගුණු දේශනාවක් තමයි අට කතා. මේක ධාර කළ නොකළ යුතු දේශනාවක්. ඒ නිසා මෙන්න මේ දේශනා පාළිය ත්‍රිපිටකයත් අට කතාවත් මේවා මැනවින් ඉගෙන ගන්නවා නම් එයින් සමාගයේ సంతානෙහි නූපන්නා වූ ප්‍රඥා උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩෙනවා. මේකට තමයි පරිපූර්ණකතා කියන්නේ. වත්විසදේ කිරියතා කියන්නේ තමන්ගේ ශරීරය පිරිසුදුව තබා ගැනීම සහ බාහිර පරිසරය පිරිසුදුව තබා ගැනීම. මේ දේශනාවක් වශයෙන් කියනවා පහනක් දැල්වෙන කෙනෙක් මේ පහන දැල්වීමේදී පහන් තැටිල්ලත් අපිරිසුදු නම්, පහන් වැටියත් අපිරිසුදු නම්, පහන් තෙලත් අපිරිසුදු නම් පහනේ දැල්ල පිරිසුදු නෑ. ඒ වාගේ තමන්ගේ කයත් තමන්ගේ පරිහරණය කරන දේත් වටපිටාවත් අපිරිසුදු නම් නුවණ පිරිසුදුව දිනු වෙන්නේ නැහැ. පහන් සැටිල්ල පිරිසුදු නම්, පහන් තෙලත් පිරිසුදු නම්, පහන් කිරියත් පහන් යටියත් පිරිසුදු නම්, දල්වන පහන් සිලුව බොහෝම ප්‍රසන්නයි. පැහැදිලි ආලෝකයක් දිස් වෙනවා. ඒ වගේ තමයි තමන්ගේ කය පිරිසුදුව තබා ගන්නවා, තමන් පරිහරණය කරන දේ පිරිසුදුව තබා ගන්නවා, තමන්ගේ වටපිටාව පිරිසුදුව තබා ගන්නවා. එහෙම තැනැත්තාගේ නුවණ බොහොම පිරිසුදුව වැඩෙන බැවින් ඒකට කියනවා වත්ස 22 කට ඒක අවශ්‍යයි නුවණ වැඩෙන්න. තුන්වෙනි කාරණය ඉන්ද්‍රිය සමර්ථ ප්‍රතිපාදනතා. ඒ කියන්නේ තමන්ගේ సంతානයේ වඩන්න තියෙනවා ඉන්ද්‍රිය ධර්ම පහක්. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ පඤ්ඤා ඉන්ද්‍රිය කියලා. මේ පස් දෙනාගෙන් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකක්, විරිය සමාධියයි දෙකක් සමසමව තියෙන්නට ඕනේ. සතියේවත් සති ඉන්ද්‍රිය සියල්ලට වඩා ඉහළින් තියෙන්නට ඕනේ. සතියෙන් තමයි මේ හතර දෙනා සමසමව තබා ගන්න හැකි වෙන්නේ. මේ හතර දෙනා සමව තබා ගැනීම පිණිසයි බෞද්ධයෙකුට දිනචරියාවක් අවශ්‍ය වෙන්නේ. වේලාවට අවදි වෙනවා, වේලාවට පිරිසුදු වෙනවා, වේලාවට සිල් පිළිපදිනවා, වේලාවට බුදුන් වඳිනවා, වේලාවට මෙත් වඩනවා, වේලාවට භාවනා කරනවා, වේලාවට තමන්ගේ ආගමනුකූලව කටයුතු කරන බෞද්ධ භික්ෂුන් වහන්සේ නම් අරුණෝදයට කලින් අවදි වී සාත්‍රී මැදීම දක්වාම අකන්න දිනචරියාවක් පවත්වනවා. එසේ පැවැත්වීමෙන් උන්වහන්සේගේ సంతානයෙහි මේ කියන ඉන්ද්‍රිය ධර්මයන් සමසම භාවයට පමුණවා ගන්න පුළුවන් වේවා. ශ්‍රද්ධා වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණොත් එම පැහැදීමට නොසුදුසු තැන් වලත් පහදිනවා. ප්‍රඥාව අධික වෙලා ශ්‍රද්ධාව අධික වුණා නම් කෛරාටික වෙනවා. වීර්යය අධික වෙලා සමාධිය අඩු වුණා නම් උද්දච්චයට විසිරීමටපත් වෙනවා. වීර්යය අඩු වෙලා සමාධිය වැඩි වුණා නම් තීන මිද්දේට බර වෙනවා. මේ හතර දෙනා සමසම ත්‍යාග ගැනීමේදී ඉන්ද්‍රිය ධර්ම පහම සමසමට නියමිත කෘත්‍යයන්හි මනවින්ජ දෙනවා. එතකොටයි බෝධිපාක් ධර්මයන් වැඩෙන්නේ, නුවණ වැඩෙන්නේ. ඊළඟට තියෙනවා දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා. ඒ කියන්නේ නුවණ අඩු. නුවණ අඩු කියන්නේ මෙතන සඳහන් කරන්නේ බාහිර දැනුම නෙමෙයි. බුද්ධ ධර්මයේ ගැන දන්නේ නැහැ. විනයයේ සූත්‍ර අභිධර්ම ගැන දන්නේ නැහැ, කුසල කුසල් දන්නේ නැහැ, මෙලෝ පරලෝ දන්නේ නැහැ, එවාගෙම කර්ම කර්මඵල ගැන ඇදහිල්ලක් දන්නේ නැහැ, ස්කන්ධ දන්නේ නැහැ, ආයතන දන්නේ නැහැ, ධාතු අටලොස් දන්නේ නැහැ, ඉන්ද්‍රිය දෙවිස දන්නේ නැහැ, පටිච්චසමුපාදාංග 12 දන්නේ නැහැ, චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ, මේවා ගැන කිසිම හැඟීමක් නැහැ. ඒවා ගැන කතා කරන්නේත් නැහැ, කියවන්නේත් නැහැ, අහන්නේත් නැහැ, සාකච්ඡා කරන්නේත් නැහැ, ඕනකමකුත් නැහැ. එවැනි පුජ්‍යලයන් හැසිරෙන්නේ විකරුණේ හැසිරෙන අවාසනාවන්තයන් හැටියටයි. මොනතරම් බාහිර දැනුම තිබුණත් වැඩක් නැහැ. ඒ ඇත්තන්ගේ ඇසුරෙන් ඈසීම අවශ්‍යයි. ඒමත් නිසාද ඒ ඇත්තන්ගේ ඇසුරෙන් හිතියොත් එහෙම තමන්ගේ තියෙන නුවණ පිරිහෙනවා. ඒ මොකද කතා කරන්නේ නුවණින් කොට දේවල්, අනවශ්‍ය දේවල්, මෙලවට පල්ලවට වැඩක් නැති දේවල්. ඒ නිසා නේද මහා බෝසතාණන් වහන්සේ ප්‍රාර්ථනා කළා තියෙන්නේ ධීරං පස්සේසුනේ ධීරං ධීරේන සහසංවසේ ධීරේන අල්ලාපසල්ලා පන්තං කරේ කංච රෝචේ. ඥානවන්තේ ජනම තහන්ඩත් ලැබේවා, ඥානවන්තේ ජනම දකින්නත් ලැබේවා, ඥානවන්තේ ඇසුරු කරන්න ලැබේවා, ඥානවන්තේ කතා කරන්නත් ලැබේවා, ඥානවන්තයාගේ කතා මට ප්‍රියමනාප වේවා. බාලං නපස්සේන සුනේන ච බාලේන සංවසී බාලේන අල්ලාපසල්ලා පන්න කරේන ච රෝචේ. අනුවනේ ගැන අහන්නත් නොවේවා, අනුවනේ ගැන දකින්නත් නොවේවා, අනුවිනේ සමග ආශ්‍රයක් නොවේවා, අනුවනේ කුගේ වචනයක් අහන්න නොවේවා, ඉලන්නන්ගේ වචනයක් මට ප්‍රිය නොවේවා කියලා උන්වහන්සේ පතලා කියනවා සතරදී. ඒමත් නිසාද අනයං නයේති දුම්මීදෝ අදුරායන් නියුංජති දුන්නයෝ සයසෝ හෝති සම්මා බුද්ධෝපකුප්පති විනයං සෝන ජානාති සාදු තස්ස අදස්සනං. අනුවනයා ගමන් කරන්නේ නොමග, ඇසුරු කරන්නේ යොමු කරන්නේ නොමගට. එවාගෙම අයාපත් පිළිවෙත් ඔහු ගෞරවයෙන් අනුගමනය කරනවා. යහපත් ගුණ ධර්මයේ හෙළා දකිනවා, පිටු දකිනවා. ආවාදයක් අනුශාසනයක් දුන් තැන වහා කිපෙනවා. ධර්මයක් විනයක් ඔහු නොදන්නා බැවින් ඔහුගේ ඇසුරින් වැළකී සිටීම මට අවශ්‍යයි කියන එක සතුමක් වශයෙන් ප්‍රාර්ථනා කළා කියලා. නයං නයති මේ ධාවි අදුරායන් නයුංජති සුනයෝ සේයසෝ හෝති සම්මා වූත්තෝ නිකුප්පති විනයං සෝ ප්‍රජානාති සාදු තේන සමාගම. ඥානවන්තයා ගමන් කරන්නේ සුමඟ, ඇසුරු කරන්නේ යොමු කරන්නේ සුමඟට. අයහපත් පාප ධර්මයන් පිටු දකින්නවා, අත්හරිනවා, යහපත් ගුණ ධර්මයන් අනුගමනය කරනවා. ආවාදයක් අනුශාසනාවක් කළතන දොහොත් මුදුනින් පිළිගන්නවා. එවැන්න ඇසුරු කිරීම මගේ මේ නිවන් ගමනට මහෝපකාරී වෙනවා කියලායි බෝසතුන් වහන්සේගේ ප්‍රාර්ථනාව. එනිසා ඒ විදිහේ නුවණින් පොර කුද්දිරයන්ගේ ඇසුරෙන් වැළකීම, ඊළඟට නුවණින් යුක්ත නැනවතුන් ඇසුරු කිරීමත් විශේෂ කාරණයක් වෙනවා. පස්වෙනි කාරණේ ඇටියෙට. මෙතන නැනවතුන් කියලා මෙතන හඳුන්වන්නේ සමාත බාහිර දැනුම අඩුවෙන්ද පුළුවන්. නමුත් ධර්මයේ දන්නවා, විනයේ දන්නවා, ප්‍රතිපත්තියේ දන්නවා, කුසල් ලකුසල් දන්නවා, මෙලෝ පරලෝ දන්නවා, කර්මීපාක දන්නවා, හේතුඵල දන්නවා, නාම රූප ගැන දන්නවා, පංචස්කන්ධය දන්නවා, දොළොස් ආයතන දන්නවා, අටලොස් ධාතු දන්නවා, එවාගෙම දෙවිස් ඉන්ද්‍රිය දන්නවා, පටිච්චසමුප්පාදය දන්නවා, ආර්ය සත්‍ය අතර දන්නවා. එවැනි දැන උගත් එවක් ධර්මයේ ගැන අවබෝධයක් ඇති කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම නෝපන්න ධර්මයේ තේහෙවත් ප්‍රඥා උපදින්න හේතු වෙන, උපන්න ප්‍රඥා වැඩි දියුණු වීමට හේතු වෙනවා. ඊළඟට තියෙන්නේ ගම්බීර ඥානචර්යා පත්‍යවේක්ෂණතා. හයවෙනි කාරණේ ජඹුරු ඥානචර්යාවන් මෙනෙහි කිරීම. මෙතන ඥානචර්යා කියන එක දෙකක් වෙනවා. එකක් තමයි මහබෝසතාණන් වහන්සේගේ ප්‍රඥා පාරමී පිරු බෝධිසත්ව චරිතය තියෙනවා. කිනිතුන් අහලා ඇති සේනක පඬිතුක ජාතකය. එවාගෙම ආදාසමුක පඬිත ජාතකය, විදුර පඬිත ජාතකය, මහා ඖෂධ පඬිත ජාතක, උම්මග්ග ජාතකය. මේවාෙහිදී බෝසතාණන් වහන්සේ පුදුම විදියට නුවණ හසුරුවලා තියෙනවා. ප්‍රඥා පාරමිතා පුරලා තියෙනවා. ඒවා ඒ අනුව සිහි කරන කොටත් තමන්ගේ නූපන්න ප්‍රඥා උපදින, උපන්න ප්‍රඥා වැඩෙනවා. අනික් කාණේ තමයි ලෝතුරා බුදුබාට පත්ලා දේශනා කළ තින පරමාර්ථ ධර්ම සම්භාරයක්. මොනවාද? චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන සතර පරමාර්ථයක් දේශනා කළ තිය. ඒවා නාම රූප වාසී, පංච උපාදානස්කන්ධ වාසී, දොළොස් ආයතන වාසී, අටලොස් ධාතු වාසී, එවාගෙම දෙවිස ඉන්ද්‍රිය වාසී, පටිච්චසමුප්පාදාංග 12 වාසී, පဋාණ සූවිස්ස වාසී, මේවා ප්‍රභේද වාසීෙන් දේශනා කළා කියලා. මේවා මෙනෙහි කරන්නට ඕනේ. මේවා ඉගෙන ගන්නට ඕනේ. මේවා සාකච්ඡා කරන්නට ඕනේ. මේවා නැත නැත හිත හිතා හිතේ ආબોධයෙන් වැඩි කර ගන්නට ඕනේ. එවාගෙන් බුද්ධ සංතානීය තින නවරහාදී බුද්ධ ගුණ, දස බල ඥාන 10, විසරද ඥාන 4, පටිසම්විදා ඥාන 4, බුද්ධ ඥාන 14, මහා ඥාන 16, ආමේනික බුද්ධ ගුණ ධර්ම 18, සත්‍වේක්ෂා ඥාන 21, එවාගෙම බෝධිපාක් ධර්ම 37, එවාගෙම චත්තාලීසාකාර මහා විපස්සනා ඥානය, චතුචත්තාලීසති ඥාන, පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන, සමපන සුද්‍යාවියේ ඥාන, දෙසත්ත ඥාන, සත්‍යත්ත ඥාන, මේ ආදී වශයෙන් ඇති ඥාන සම්භාරයන්, ඉන්ද්‍රිය පරෝපරිය ඥාන, ආසයානුසයේ ඥාන, යමක මහා ප්‍රාත්‍යාරිය ඥාන, මහා කරුණා සමාපත්‍ය ඥාන, සරුවක්ෂතා ඥාන, අනාවරණ ඥාන, මේවා මෙනෙහි කරන්නට ඕනේ. මේවා මෙනෙහි කරන්නේ නෝපන්නේ ප්‍රඥා උපදිනවා, උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. නිදසුනක් වශයෙන් කෙටියෙන් කියනවා, දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රඥාවන් නවආරහාදී බුද්ධ ගුණත් ප්‍රඥා මුල් කොට ඇති බුද්ධ ගුණ. මේවා සිහි කරනකොට සිහි කරනකොට තමන්ගේ සිතේ ඕනෑම ගැටලුවක් निराකරණය කරගන්න නුවණ පහළ වෙනවා. තමන්ගේ දෛනික නිවසේ ගැටලුව හරි සාධිකාරී තැන්වල ගැටලුව හරි දහම් ගැටලුවක් හරි සිහි වෙනවා නම් තේරුම් ගන්න බැරිව පිළිතුරක් නැතුව මේ බුදු ගුණ නාමයේ සිහි කරනවා. මේ බුදු ගුණ නාමයේ සිහි කළා ඉතින් ආවර්ජනා කරන මේ බුදු ගුණ නන බලයෙන් මට මේකට පිළිතුරු වැටේවා කියලා. වහාම සමන්තිය ගැන පිළිතුරක් එනවා. මේ කිස්සලත් මම බණකදී කීවා මේ අවුරුදු 8 ක ඉස්සර වෙලා ඒ කියන්නේ අභිධර්ම පාඩමක් පටන් ගත්ත 1975 ජූලි මාසේ 12 වෙනිදා අපේ ගල්දුවාරන්නේ අපේ නවක භික්ෂුන් වහන්සේලාගේ පන්තියක. ඉතින් අභිධර්ම නිගානේ කියනනකොට මම දැනගෙන නොහිති ප්‍රශ්නයක් මං ඇහුවා. ඒක මං කලින් අහලා තිබුණේ නැහැ, පොතක දැකලා තිබුණේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ මාස 3ක් තවතිසා භවනේ ධර්ම දේශනා කෙලි. එතකොට තවතිසා භවනේ වෙලාවෙන් කොච්චර වෙලාවක්ද කියලා ප්‍රශ්නයක් ඇසුවා. ඉතින් මම ඒක කලින් ඉතලා තිබුණේ නැති නිසා මතක නැහැ. ඒ වගේම අනිත් ත්‍රිස කොහොමවත් දන්නේ නැහැ. ඉතින් මේක නොකියත් බැරි නිසා මම ඉතිපිසෝ ගාථාව හොඳින් ආවර්ජනා කළා. ඒනොට මට මතකයි ඉතිපිසෝ ගාථායෙන් 40 ලක්ෂයක් මං භාවනා කළා කිමුණ වඩලා තිබුණා. ධ්‍යානයක් නෙමෙයි. එනිසා මං ඉතිපිසෝ ගාථා සිහි කළ මෙන්න මේ නවආදාදී බුදුගුණ බලයෙන් මට වෙලා වැටේවා කියලා හිතුවා විතරයි. අහසෙන් ඇවිල්ලා කෙනෙක් කියනවා වගේ මනසට අදාසක් ආ විනාඩි 9යි කියලා. විනාඩි 9යි කියලා කිව්ව ගමන්ම මං කිව්වා පිරිසට විනාඩි 9යි හදලා බලන්න කිව්වා. අපේ මාස 3ක් දිව්‍ය ලෝකේ විනාඩි 9යි. එතකොට මාසෙකට දින විනාඩි 3යිනේ. කොහොමද එන්නේ කියලා බලන්න කිව්වා. 10 10 8 විනාඩියයි. 10 10 8 විනාඩියයි මාසෙ දානි 3යි. මං කිව්වා හදලා බලන්න. අවුරුදු 100ක් ඒක දවසයි නේ 75 දවසයි. අවුරුදු 100 මාස කරන්න කිව්වා. මාස 1200යිනේ. මාස 1200 දැන් මෙතන තුන් මාසනේ ගණන. ඉතින් මාස 1200 බෙදලා බලන්න කිව්වා විනාඩි කරලා. එතකොට පැයකට විනාඩි කීයද? පැයකට විනාඩි 360යිනේ. 3600. ඒකෙන් බෙදලා බලනවා 3600 600 1200ෙන් බෙදලා බලුවාම එන්නේ 3යි. මාසෙකට 3යි විනාඩි. මාස 3ට විනාඩි 9යි. හරියටම හරි. ඉතින් කවුද ඒක වටහා දුන්නේ? මම පොතකින් දැකලා නෙමෙයි, අර බුදුගුණ සිහි කිරීමෙන් එක වාත ඇති වෙච්ච වැටහීමක්. සමහර දහම් ගැටළු විසඳා ගැනීම සඳහා 1963 ඉඳලා මම භාවිතා කරන බොහෝ සෙයින් තෙසත් ඥාන වන්දනාවට මෙනෙහි කිරීමට භාවිතා කරන බුදුගුණ භාවනාවක් හැටියට. සමහර දහම් ගැටලුවක් ආවම මේක විසඳා ගන්න කෙනෙක් අහගන්න කෙනෙක් ළඟ නැතිනම් බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ඒ කියන්නේ හිතින්. ඒලා තෙසත් ඥාන හිතින් හරි වචනින් හරි කියලා අදිස්ථාන කරගන්නවා. මේ තෙසත් ඥාන බලයෙන් මත මේ දහම් ගැටලුව පැහැදිලිව වැටේවා කියලා. කිසි ප්‍රමාවක් නැතිව පාට වැටීමේ තියෙනවා. මේ කිව්වට මේ ධ්‍යාන බලයක් නෙමෙයි. අර බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවේ තියෙන බලමහිමයයි. එනිසා බුදුරජාණන් වහන්සේගේ මේ ගම්භීර ඥානචර්යාවන් සවක් ගැඹුරු නුවණ, ගැඹුරු නුවණින් දෙසූ දහම් කරුණු මෙහි සිහිකරන්න සිහිකරන්න සමාගී සිතේ නූපන්න ප්‍රඥාව පහළ වෙනවා, උපන්න ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. හත්වෙනි කාණිය තමයි තදදී මුත්තතාව. තදදී මුත්තතා කියන වචනේ තේරුම මේකයි. සං අදිමුත්තතා. අදිමුත්තතා කියන්නේ අධ්‍යාසය. අධ්‍යාසයේ ප්‍රාර්ථනාව. ප්‍රාර්ථනා දෙකක් තියෙනවානේ, හීනාදිමුත්තිකතා, පනේතාදිමුත්තිකතා කියලා. දැන් මේක පනේතාදිමුත්තිකතාවක් කියන්නේ යහපත් අදිස්ථානයක් අදහසක්. ප්‍රාර්ථනාවක්. කොයි විදිහකද? සං මේ ධම්මයේ හේවත් ප්‍රඥාව වැඩි වුණු කර ගැනීමේ ප්‍රාර්ථනාව තමයි තදදිමුත්තතා. ඒ සඳහා තමන් අදිෂ්ඨාන කරගන්නට ඕනේ මං වාඩි වෙන කොටත් නුවණින් වාඩි වන්නෙමි. නැගිටීම නුවණින් නැගිටින්නෙමි. ඉදිරියට යාම නුවණින් යන්නෙමි. හරි එම ආපසු එම නුවණින් එන්නෙමි. අතක් පයක් දිගෑරීමත් නුවණින් කරන්නෙමි. හැකීමත් නුවණින් කරන්නෙමි. ඉදිරියේ බැලීමත් නුවණින් කරන්නෙමි. හරි බැලීමත් නුවණින් කරන්නෙමි. එවගේම ඇඳීම, පැළඳීම, ආහාර පාන ගැනීමත් නුවණින් කරන්නේමි. එවගේම මූණ සේදීම, දත් මැදීම, කෙළ ගැසීම, කාරා ගැනීම, උගුරු සේදීම, කැසිකිලි වැසිකිලි යාම සියල්ලක් නුවණින් කරන්නේමි. හිතගෙන හිටියත්, වාඩි සිටියත්, ඇවිදින්මින් සිටියත්, නිදාගෙන හිටියත්, අවදිමින් සිටියත්, කතා කරමින් සිටියත්, නිහඬ වෙ හිටියත් නුවණින් යුක්තවන්නේමි. යමිනුල් ලැබඳීම නුවණින් කරන්නේමි. ආහාර පාන සම්පාදනයේ නුවණින් කරන්නේමි. මේ හැම එකක් ගැනම කල්පනාවක් අදිෂ්ඨානෙ තියාගන්නවා. මේ සෑම ක්‍රියාවක්ම සෑම වචනයක්ම නුවණින් කරන්නේමි කියලා. මෙසේ නුවණින් කරන්නේමි කියලා අදිෂ්ඨානෙ තියෙනකොට ඒක වරින් වර කැඩෙනවා. කඩනට නැවත නැවත සිහිගන්වමින් කිරීම නිසා හැම දෙයක්ම අර සති සම්පජඤ්ඤයෙන් කරන්න නුවණ පහළ වෙනවා. එයින් සිදුවෙන්නේ නූපන්න ධම්මයේ උපදිනවාවත් නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩෙනවා. මෙන්න මේ කියන කාරණා අනුව යෝනසෝ මනසිකාරයේ පුරුදු කිරීම නිසා නූපන්න ප්‍රඥාව උපදිනවා උපන්න ප්‍රඥාව වැඩෙනවා. ඒ නිසා බෞද්ධයන් වශයෙන් අප විසින් කළ යුතු වන්නේ සරුවඥන් මහසේ දෙසුවා වූ මේ නාම රූප ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්චසමුප්පාද චතුරාර්ය සත්‍ය කියන මේ ගැඹිර ධර්මයන් ආબોධ කර ගැනීම සඳහා නුවණ දිනු කිරීමට අදිෂ්ඨානේ තබා ගැනීමයි. ඒ අදිෂ්ඨානේ සඳහා අපි සීලයක පිහිටා සිටින්නට ඕන. වීරියත් සිහිනුවණත් අවදීන් තබාගෙන සමත භාවනා විපස්සනා භාවනා දෙක වඩන්නට ඕන. සමත භාවනා විපස්සනා භාවනා ආදී වැඩිමේදී විශේෂයෙන් පළපුරුදු ගුරු ඇසුරක් ඕනේ. පළපුරුදු ගුරු ඇසුරක් නැතුව මේක වඩන්න යාමේදී තමා සමාරීට අතනමං වෙන්න පුළුවන්. මේ ඊයේ පෙරේදා ඕස්ට්‍රේලියාවේ භාවනා වැඩු මෞපිය දෙන්නේ තමන්ගේ දියණියත් සමග වෙලා සෑහෙන වෙලාවක භාවනා ගැන සාකච්ඡාවක යෙදුණා. ඒ දියණිය බොහෝම දක්ෂ ලෙස භාවනා කරනවා. ඒ දක්ෂලස භාවනා කරචත් එතුමියට ලොකු බාධාවක් ඇවිල්ලා තියෙනවා. අන්තිමේ සොයා සොයා බලනකොට ගුරුතුමියකගෙන් මේක උපදෙස් ලබාන තියෙන්නේ මැලේසියාන් සිල්මෑණි කෙනෙකුගෙන්. එතුමියගේ උපදේශයක් වැරදෙලා මහත් වියසණයකට පත් වෙලා ඉන්නවා දැනට. අන්තිමේදී අපේ සාකච්ඡාව තුළින් ගොඩක් දොඩට ඒක විසඳා ගන්න හැකි වුණා. ඒ මක්නිසාද නියම ගුරු ඇසුරක් නැතකොට බෝ අනතුරුදායක දේවල්ට මුහුණ පාන්න සිදු වෙනවා. මේට අවුරුදු 5-6කට ඉස්සර වෙලා සදහවත් මව් කෙනෙක් අප ඉදිරියේ භාවනා පන්තියේ කියලා තමන්ගේ කමඨාන ගැන කියා හිටියා. එතුමිය කියනවා ස්වාමීනි මම බොහෝම හොඳින් භාවනා කළා. මං සෝවාන් ඵලයටත් පත් වුණා. මට ඕනේ වුණා ආනාපාන සතිය වඩන්න, ධ්‍යාන වඩන්න. ඉතින් මගේ ගුරු ස්වාමීන් වහන්සේට කිව්වා මට උපදෙස් දෙලා මට ආනාපාන ප්‍රතිභාග නිමිත්ත ලැබුණා. මේ ප්‍රතිභාග නිමිත්ත ගැන කිව්වාම ස්වාමීන් වහන්සේ මට උපදෙස් දුන්නා මේක ලොකු වෙන්න, කුඩා වෙන්න, දකුණට කැරකෙන්න, වමට කැරකෙන්න, ලං වෙන්න, ඈත් වෙන්න, උස් වෙන්න, පාත් වෙන්න අදිස්ථාන කරන්න කියලා. ඒ කියන්නේ කියන හැටි මම කළා. අන්තිමේ ස්වාමීනි මට ඉවසිය නොහැකි ඉසරදයක් ආවා. ඒ ඉසරදේ අද වෙන දක්වා මට දැන් නිදා ගන්නත් නෑ. රෑ දවල් නිරතුරුවම ඉසරදේ පවතිනවා. දැන් මේ භාවනාවක් නෑ, කරගෙන ගිය භාවනාවක් නෑ. මට නිදා ගන්නත් නෑ. මට කායික වශයෙන් කිසිම සැනසෙල්ලක් නෑ ස්වාමීනි කියලා බොහොම බැගෑපත්ව කියා හිටියා. මේ මක්නිසාද? අර ගුරු උපදේශේ වැරදිච්ච නිසායි. ප්‍රතිභාග නිමිත්ත එක සෙල්ලම් කරන එකක් නෙමෙයි. ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ හරියට චක්‍රවර්තී රජ වෙන දරුවෙක් මව කුසේ ඉන්නවා නම් ඒ චක්‍රවර්තී ගර්භයක් රැකගන්නා වගේ රැකගන්න කියලා. ඒ වගේම ගොයම් පියදෙන්නේ ඉස්සෙද බන්දි හදෙච්ච ගොයම මනෙන් ආරක්ෂා කරගන්න තියෙන. ඒ වගේ තමයි මේ කියන ප්‍රතිභාග නිමිත්ත එක සෙල්ලම් කරන්නේ නැතුව බොහෝම ගරුත්වයෙන් ඒක ආරක්ෂා කරගන්න ඕනේ. ඒ උපදේශේ නැති නිසා අන්තිමේ මේ මෞතමියට කරගෙන ගියේ භාවනාවක් නෑ, සප විහෙරණියකුත් නෑ. මෙන්න මේ වාගේ තත්ත්වයන් උදාපත් වෙන නිසා භාවනා කරනු කැමැති හැම පින්නතුකු විසින් විශේෂයෙන්ම ගුරු ඇසුරේ පිහිටා සිටගත් නිකං ගුරු ඇසුරේ නෙමෙයි තමන්ට මේ අධ්‍යක්ෂීමක් හෙවත් පළපුරුදු ගුරුවරයෙක් ඇසුරෙන්ම පුහුණු කළ යුතු දෙයක් තමයි මේ සමථ විපස්සනා භාවනා මාර්ගය. ඒ සඳහා පළමුවෙන් අපි කැටියෙන් කියනවා භාවනා කරන කැමැති සෑම දිනා විසින් පළමුවෙන් ගත පිරිසිදු කරගන්නට ඕනේ. අත්පා මූණකට හොඳින් දෝහණය කරගන්නට ඕනේ. සීලය පිරිසිදු කරගන්නට ඕනේ. වාඩි වෙන තැන පිරිසිදුව තබා ගන්නට ඕනේ. ඊළඟට තමන්ගේ සීලය මෙනෙහි කරලා හිතේ සතුටක් ඇති කරගන්නට ඕනේ. ආත්ම විශ්වාසයක් ඇති කරගන්නට ඕනේ. මට පුළුවනි. මට රත්නත්‍රයේ පිහිටෙන් මේක කරගන්න පුළුවනි කියලා තමන්ගේ ආත්ම විශ්වාසයක් ඇති කරගන්නට ඕනේ. ඊළඟට බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට, ගුරුතුමන්ල ජීවිතේ පූජා කරන්නට ඕනේ. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ස්වල්පයක් මෙනෙහි කරමින් හිත සන්තෝෂ කරගන්නට ඕනේ. ස්වල්ප වේලාවක් මෛත්‍රිය වඩලා හිත සන්තෝෂ කරගන්නට ඕනේ. ස්වල්ප වේලාවක් ශරීරයේ දෙතිස් ගුණප පිළිකුල බව මෙනෙහි කරන්නට ඕනේ. ස්වල්ප වේලාවක් මරණ සතිය සිහි කරල අනිත්‍යතාවය හිතට දරා ගන්නට ඕනේ. මේ ටික කරලයි භාවනාවට යොමු වෙන්නේ. ඒ භාවනා කරන වෙලාවේදීද තමන්ගේ ගත වෙච්ච කාලයේ සිදුවෙච්ච දේවල් කියපු කරපු දේ ලොක්කෝම අමතක කරන්නට ඕනේ. ඒ වගේම ඉදිරියේ කරන්න තියෙන මේ දේවල් ගැන ලොක්කෝම අමතක කරන්නට ඕනේ. එසේ අමතක කළා තමන්ගේ හිත මේ මොහොතේ පමණක්ම තියෙන හැටියට හිත එකාසු කරගන්නට ඕනේ. එකාසු කරගෙන තමයි නිසි උපදේශය ඇතුළේ සමත භාවනාවක් වඩන්න තියෙන්නේ. සමත භාවනා වඩලා ඊන් ලබාගත් උපචාර සමාධියේ හෝ අර්පණ සමාධියේ පිහිට කරගෙනයි විපස්සනාවට හැරෙන්නේ. විපස්සනාවට හැරෙන දොරටු තුනක් තියෙනවා. සමත භාවනාවකින් උපචාර සමාධිය ලබාගෙන විපස්සනාට පිවිසෙන එක දොරටුවක් තියෙනවා. සමත භාවනාවෙන් රූපාශ්‍රය ඥාන ලබාගෙන විපස්සනාට හැරෙන දෙවෙනි දොරටුවක් තියෙනවා. සමත භාවනාවෙන් අස්ස සමාපatti ලබාගෙන විපස්සනාට හැරෙන දොරටුවක් තියෙන මෙහෙම දොරටු තුනක් තියෙනවා. දැන් පින්බීන හැකිනීම උනත් එහෙම නැත්නම් වෙන විපස්සනාවක් උනත් වඩලා උපචාර සමාධිය ලැබුණන් පස්සේ විපස්සනාට හැරෙන්නේ. එතකොටයි මේ විපස්සනාව කෙරෙන්නේ. එහෙම නැත්නම් සමත භාවනාවකින් ආනාපාන සතිය හෝ මෛත්‍රී ආදී බ්‍රහ්ම විහාර භාවනාවකින් හෝ පිළිකුල් භාවනාවකින් හෝ කසින භාවනාවකින් හෝ රූපාචර ඥාන උපදවනවා. රූපාචර ඥාන පදනම් කරගෙන ඒ ආලෝකයෙන් මේ නාම රූප ධර්මයන් මනමින් දැක ගැනීම විපස්සනාවට යෙදෙන්න පුළුවන්. ඒක අරට වඩා සාර්ථකයි. ඊටත් වඩා කසින ඥාන වඩා අරූප සමාපatti උපදවනවා. දැන් සමහර කෙනෙක් මේ ආනාපාන සතියෙන් අරූප සමාපatti උපදවනවා කියලා කරනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි. කසින ඥානම වුණේ අරූප සමාපatti උපදවන්න කසින ඥාන නමයකින් එකකින් තමයි පුළුවන්. ධාවිනේකින් පුළුවන් කමක් නැහැ. ආකාශ කසලෙන් අරූප සමාපatti උපදවන්නට බෑ. ඒතකොට මේ කියන්නේ අරූප සමාපatti හතරක් ඉපදෙනවා නම් වඩන්න තියෙන සමාපatti අටම සම්පූර්ණයි. හේතනත්තාගේ ධ්‍යාන ශක්තිය බොහොම බලගතුයි. හේතනත්තාගේ ධ්‍යානයෙන් ලැබෙන ප්‍රතිභාග නිමිත්ත ආලෝකය බොහොම බල සම්පන්නයි. ඒ නිසා ඔහුගේ හිතේ පහළ වෙන ප්‍රඥා ආලෝකය බොහොම තීක්ෂණයි. මේ තීක්ෂණ වූ ප්‍රඥා ආලෝකයෙන් මේ රූපකයට විනිවිද බලමින් නාම රූප වශයෙන් සියල්ල වෙන්කොට දැක ගන්න පුළුවන්. ඒ නාම රූප වෙන්කොට දැක ගැනීමෙන් පසුවේ හේතුඵල සම්බන්ධතාවක් දැක ගන්න සමත් වෙනවා. ඊට පස්සේ සම්වර්ෂණ ඥානයේ පටන් ත්‍රිලක්ෂණයට නම් වෙනවා. මේවා එකින් එකට ගෙහිලා උද්‍යාම විඥාණයෙන් ඊළඟට බංගානුපස්සනා ඥානය ඒවා බොහෝම ගැඹීර අවස්ථාවල්. මේ ආවාත ඥාත කරන තන් නෙමෙයි. ඒක බොහෝම පිරිසිදු කරගන්න පුළුවන්. අර ප්‍රඥා ආලෝකය යම් පමණ තීක්ෂණ නම් ඒ තරමට පියුණු ලෙසින් පුළුවන් වෙනවා. ඉතින් මේ බංගානුපස්සනාවෙන් එහාට ඉතිරි ඥාන පරම්පරාව සුවකේ දියුණු වෙනවා. සංඛාරූපේකා ඥානයට ගියාම මේ පැත්ත සංස්කාර, එහා පැත්ත නිර්වාණය කියන මට්ටමට ආභෝධයක් ඇතිලා හිත මධ්‍යස්ත වෙනවා. එනා හිත පුදුමාකාර ඒකාග්‍රතාවකටපත් වෙනවා. ඊට පස්සේ ඒකින් ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග ශක්තිමත් වුණා නම් යම් වෙලාවක සෝවාන් මාර්ග චිත්ත නීතියේ පහළ වෙලා පළමු අරට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඉංගනතුළු තමා ලබාගත් මාර්ගයේ මේකයි, ඵලයේ මේකයි, නිවන මේකයි කියන ආબોධන ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා. තවදුරටත් උද්‍යාමී ඥානයේ පටන් විපස්සනා කුලෝගයන් වීමෙන් දෙවෙනි මාර්ග චිත්ත වේතියක්, තුන්වෙනි මාර්ග චිත්ත වේතියක්, හතරවෙනි මාර්ග චිත්ත වේතියක් ඒ ධර්ම විනයානුකූලව සිද්ධ වෙනවා. ධර්ම න්‍යායානුකූලව සිද්ධ වෙනවා. ඒ සතර මාර්ගයේ තනතුරුම තමා ලබාගත් මාර්ගයේ මේකයි, ඵලයේ මේකයි, අරමුණු නිර්වාණය මේකයි, ප්‍රහේණිකලෙස් මෙච්චරයි, ඉතිරිකලෙස් මෙච්චරයි ආදිවාසයෙන් ප්‍රත්‍යවේක්ෂා ඥානවලින් තමන්ම තේරුම් ගන්නවා තමන් ලබාගත්ත අධිගම ඥානය ගැන. අන්තිමේදී ඔය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම නිසා, සතර මාර්ග ඵලානුක්‍රමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම නිසා අර ගාථාවේ සඳහන් වූ පරිද්දෙන් 108 වදාරුන් තෘෂ්ණාවෙහිවත් අවීචේ පටන් භවග්‍රේ දක්වාද දසදහසක් සක්වලද, කෙළලක්ෂයක් සක්වලද, අනන්ත සක්වලද හැමතැනම පැතිරීගෙන තියෙන 108 වැදාරුන් තෘෂ්ණා ජතාව සම්පූර්ණයෙන් සිඳී බිඳී ලිහි පැතිරිච්ච දේවල් ඔක්කොම ගැලවිලා සේදෙලා අපේ චිත්තසංතානයේ පිරිසුදු වෙලා නැවත ඉපදීමක් නැති ජරාවක් රෝගයක් ව්‍යාධියක් මරණයක් නැති අජාති අව්‍යාධ අශෝක අනුපායාස අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. උන්වහන්සේට නැවත පුනරභවයක් නැහැ. උන්වහන්සේ ප්‍රීති වාක්‍යයක් කියනවා කීනා ජාති උසිතම් බ්‍රහ්මචාරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති පජානාති කතං කරණේ වගේම කීනා ජාති මගේ ඉපදීම අවසන් වුණා කතං කරණීයං මට මේ නිවන සඳහා කළ යුතු වැඩ නිම වුණා උසිතම් බ්‍රහ්මචාරියං සතර මාර්ග බ්‍රහ්මචාරියාව යත නිම වුණා එවාගෙම මින් ඉදිරියට මට පුනරභවයක් නැහැ කියලා උන්වහන්සේ ප්‍රීති වාක්‍ය කිව්වා. මේ විදිහට අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගන්න පරම සමත්වනේ ප්‍රඥා භාවනාවෙන්. සහතන් වහන්සේලා දෙසේ ප්‍රඥාව දිනු කර ගැනීමෙන් සත්‍යද මඟඵල නිවනින් සැනසීමටපත් වුණා. අපේ සරුවඥන් වහන්සේ අති දීර්ඝ කාලයක් තිස්සේ පිරු බෝධි සම්භාර හේතුවෙන් ගෝමලාර වැඩේ ඉඳගෙන අනුකතුගේ උපදේශයක් නොමැතිව ස්වයම්භෝ ඥානෙන් මේ ගැඹුරු ධර්මය ආબોධ කරගෙන සරුවක්නිතා ඥාන ප්‍රතිලාභයෙන් සම්බුද්ධත්වයට පත් වේවදාලා 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවට ධම්ම මෙති වැස්සේවා සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙන ආර්ය සත්‍ය ආબોධයෙන් අමා මහ නිවන් පුර පැමිණෙව්වා අනාගතේ බල අදිෂ්ඨාන බල පිහිටුවා මානෙල් මා සුවඳ විහිදෙන ශ්‍රීමක පත්මයෙන් සුදු බුදුනැසී දෙන දනදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසෝ දාසක් දහම් කඳ දේශනා කළා. අවුරුදු 45ක්ම නිවන් සැප වළඳමින් වැඩ සිට දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මීපාණක් නිමෙන්නාසේ අනුපාදේශේස පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. නික්ලේසී රහතන් වහන්සේලාද පිරිණිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිපරායන වුණ සසු ජනතාව සෝකේ කර්මා රූපව සුගති දුගති ගියා. ප්‍රණීත විහාරස්ථාන රාජධාන උයන්පුකුණ මාතා සියල්ල කාලය ගෙවමින් නැස්තාවසේස වුණා. මේ වාගේ රහඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වතේ මහා සාගර ආදී කල්පස්ථායේ වස්තුද දේවාල දුරල් යදකඩන් යාන වාහන මිල මුදල් ආදී පාරිභෝගික වස්තුද කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් රතෙන් බුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලද මතුමත් තේ ලැබෙන දිව්‍ය මානුෂ ආදී සප සම්ප්‍රා සියල්ලද හිත ඇති හිත නැති සෑම සංස්කාරද ශ්‍රණියක් පාසා සිඳි සිඳි බිඳි බිඳි සංතති පරම්පරා වශයෙන් ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිසාර බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලුම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි මේ දුක ගැන දෙන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදයරි සත්‍යයි මේ දෙක නැති සාංක නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි නිර්වාණ ධාතුව සාක්ෂාත් වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරෝදානාදී පාරමී බැලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා සතර දුක් තරණය කළේ කෙලෙස් නිමල නිවාසාන්ත නිවනින් සැනසේ වදාළ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ය අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරේ වේවා අපේ ජීවිතේ පුරා නැස්පත් කරන සෑම කුසලයක් අපටත් ආර්ය අෂ්ටාංගික මාර්ග බවටද බෝධිපාක් ධර්ම බවටද පාරමී බාටදපත් වේවා පැතු බෝධිඥානෙකින් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු නිකිනි පුර පසලොස්වක් බොහෝ දවස ආදයි ධර්ම භාණ්ඩාරාගාරික අනඳ මාහිමියන් වහන්සේ උතුම් අරිහත්ත්වයට පත් වේවා දාලේ අද වැනි දවසකයි මහා පොළොව කම්පා කරවමින් පළවෙනි ධර්ම සංගායනාව ආරම්භ වුණේ අද වැනි නිචිනි පොය දවසකයි. ඒ වාගේ උදාාර ඓතිහාසික පූජනීයත්වයට පත් වූ මේ උපෝසත දවසේදී සිල් පිහිටලා ධර්ම ශ්‍රවණය කරමින් බුද්ධ පූජා කරමින් සමති විපස්සනා භාවනා වඩමින් දැන් මෙතෙක් පැයක් මුළුල්ලේ මන ඇසීමෙන්ද රැස්සත් කරගත්ත සීල කුසල සම්භාරය මේ සහභාගී වන සෑම දෙනාටත් විශේෂයෙන් මේ තරුණ බෞද්ධ සංගමයේ නිලධාරි මණ්ඩලහා විශේෂයෙන් ආගමික ප්‍රංශයේ මෙහෙවන පින්වත් කුණවර්ධන මහත්මයාගේ සෑම දෙනාටමත් සිය පෞල්වල සීල දෙනාටත් මිය පරලෝකයේ ඥාතීන්ගත් ආරක්ෂක දෙවියන්ගත් හිතායිතමද මන සෑම සත්‍යයන්ගත් ලොවේ ලෝතුරා සූපිනිස වේවා කවතවල් ධර්මාඥානේ භාවනාඥානේ වැඩේවා සම්්‍යක් ප්‍රාර්ථන මුදුන්පත් වේවා දෙලෝ සුභසත සැලකේවා කෙලවරපතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සෝ පිනිසේ හේතු වාසනා වේවා ක්‍යා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු.